ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදවත් වාසනාවන්ත පින්තුනි, අද දින කරුණාරත්න මහත්මයා ප්‍රධාන ඥාති හිතවතුන් කවුරුත් එක් රාශි වෙලා හිමිදිරි පාන්දර ඊටාම වැදගත් ඥාතික යුතුයකමක් සත්පුරුෂ පින්කමක් ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමාවටපත් එක් අවස්ථාව. ඉතින් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මතක් කළා මේ පින්කමේ ආරමුණ පිළිබඳව. මේ දවසරකට කලින් මිය ගිය ඒ නීනා රොඩ්නී මහත්මියට පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේම තමගේ සොහොයරිය පියවති කොඩිකාර සොහොයරියට ආශිර්වාද කරන්ටත්, මේ නැත්නම් හැමදෙනාටම මෙලොව ජීවිතයේ සතුට සැනසීම බලාපොරොත්තු වෙමින් සිදු කරපු මේ උතුම් දානමය පින්කමයි නිමාවටපත් වුණේ. දිනව හොඳින්ම දන්නවා ස්වාමීන් වහන්සේලා උදෙසා අප යමක් පූජා කිරීමේදී ඒකෙන් ඇතිවන පුණ්‍ය ඵලය පිළිබඳව ඊටාම විශ්වාසයෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පින්තුණු කටයුතු කරන්නේ. ස්වාමීන් වහන්සේල වෙනුවෙන් අපේ කුඩා දෙයක් පූජා කළත් අපේ හිතේ නිතර පවතිනට ඕන මේ අප පූජාව සිදු කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වැඩ සිටිය ඒ සරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය අප මේ සියලුම දානය මේ උපස්ථාන ගෞරව සිදු කරන්නේ කියන හැඟීම ඔබේ හිතේ නිතරම තියෙනට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම මේ පින්කම ආනිසංස දියුණුවට පත් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමෙන් අපට ධර්මය ලැබෙන්න ඒ ජීවිතෙන් අපේ ජීවිතය ආලෝකවත් කරගන්න අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඊට හේතුව තමයි අපේ හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන්න ඒ මානසික සුවතාවය ශාරීරික නිරෝගී භාවයටත් බලපානවා. අනිත් පැත්තෙන් දිනෙන් දින අපට සතුට වැඩි වෙනවා. ඒ සතුට වෙන හැම මොහොතක් පාසාම, සතුට දිනු වෙන හැම මොහොතක් පාසාම අපට සිහිපත් වෙන්නේ අපට මේ දහම කියා දීපු ස්වාමින් වහන්සේලා ගැන. මේ දහම වසර දහස් ගාණක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා මතු පරපුරට දායාද කරපු ඒ මහා සංඝරත්නය ගැනයි අපට හදවතින්ම ගෞරවයක් කෘතඥතාවයක් හටගන්නේ. ඒත් එක්කම අපට ඒ අන හැම දහම් පදයක් පාසාම බුදුරජාණන් වහන්සේ අපට සිහිපත් වෙන්නේ. සාරසංඝ කල්පලක්ෂික ආදී කාලයක් ඊටාම දුෂ්කර මාවත් අනුගමනය කරමින් උතුම් බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කළා. අප වෙනුවෙන් මේ උතුම් දහමක් ලෝකයට අනාවරණය කරපු ඒ උත්තමයන් වහන්සේ පිළිබඳව අපට හදවතේ නිරතුරුව ඒ ගුණේ රැහු පිළිරැව් දෙනට පටන් ගන්නවා. මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණය. ඒ ශ්‍රද්ධාව දිනුවෙන්න වීරිය දිනුවෙනවා. ඉක්මනටම මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන අකුසලෙන් මෙදෙන්නටත්, ඒ වගේම කුසලයේ දිනු කරගන්නටත් දැඩි වීරියක් ඇති වෙනවා. ඒ වීරියත් එක්කම සතිය තුළ, සම්මා සතිය තුළ නැත්තම් සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නවා. හිත සමාධිමත් වෙන්න හිතේ එකඟ බව සමාධිය දිනු වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඛජානාති කියපු ආකාරයට හිත සමාධිමත් වෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙනවා. ඉතින් මේක තමයි සදහම්මාවතේ තියෙන අනුපූර ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව ඔස්සේ අපේ මානසිකව මේ ධහමෙන් ප්‍රයෝජන ගන්නකොට අපට ඊළඟට ඇති වෙන ලොකු අනුකම්පාව කරුණාව තමයි අපේ ළඟම ඥාති මිත්‍රාදීන්ට මේ ධහම හැකිතා කිප්පණින් දෙන්න ඕන කියන බලවත් අනුකම්පාවක්, බලවත් මෛත්‍රියක් හටගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපිත් එක්ක එකට ඉඳලා එමියගේ ඥාතීන් පිළිබඳවත් ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. අනේ එයාට මේ ධහමෙන් නිසි ඵල නෙලා ගන්න බැරි වුණා නේද? ඒ අය සසර කොහේ හිටියත් මේ පින් අනුමෝදන් සුවපත් වෙන්න කියන දැඩි අනුකම්පාවක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් මේ අත්නම් මේ කරන කටයුතු ගැන බලන විට අපට පේන දේ තමයි ඔබේ ඥාති මිත්‍රාදීන්ට විතරක් නෙවෙයි ඔබ සමග එකට වැඩ කරපු අය මිය ගියාට පස්සේ ඒ අය මිය ගිහිල්ලා සතියක් දෙකක් මාසයක් නෙවෙයි අවුරුද්දක් ගියත් ඒ අයටත් පිහිට වෙන්න ඕන කියන අනුකම්පාව ඔබේ හිතේ තියෙනවා. මේකෙන් ඇත්තටම පේනවා ඔබ කොයිතරම් ආධ්‍යාත්මික දියුණු මට්ටමකද ඉන්නේ කියලා. එකෙන් කියන්නේ ඔබට මේ ආධ්‍යාත්මික ගමන මගේ බොහෝ දුරක් යන්න පුළුවන් කියන එකයි මේ හැම කාරණාවකම කියන්නේ. එනිසා අපි වැඩ වඩාත් ධහමට සමීප වෙන්නට උත්සාහ ගන්නට ඕන. The members of the Mahasangha, friends in Dhamma, at this moment, here Mr. Karunaratna, relatives and friends are gathering here for a special meritorious act, offering dana or food to the Mahasangha, and also you wish to transfer the merits to your beloved friend Mrs. Nina Rodney, who passed away years ago. According to Buddhist tradition, according to Buddha's message, when someone passed away, we are unable to help him or her physically from hand to hand. We can only think that acquiring positive thought in our mind, we can do only to transfer the merits to them from mind to mind. This is a spiritual connection, not a physical connection. Acquiring positive thoughts in our mind, if we want to transfer the merits to them, we can do it. If they are needing merits, we can help them. They can acquire this positive energy. They can rejoice with this medicine. They can enhance their spiritual energy. They can become a good life. At this moment, you practice three meritorious deeds. What they are? First of all, you practice generosity, offering dana to Mahasangha. Generosity is one of the meritorious activities that we can practice to purify our mind. The second activity is that virtue or moral conduct. Discipline in our speech and behavior. Especially, you observe five precepts here for the virtue or sila. And also here also, by practicing sila or virtue, we purify our mind. We develop our mind, we generate positive thoughts in our mind. At the same time, you practice meditation, mental culture, spiritual development, loving kindness. That is why you are here. Especially you practice this spiritual activity with your compassion and gratitude. Especially you hope to transfer the merits to your beloved friend, Mrs. Nina Rodney. If she were with us, we had to give something materially or physically. But after a person passed away, we can't help them physically. That is why we are doing these spiritual activities and transferring merits to them. You can be happy if they are needing medicine, they can acquire, they can receive this medicine. They can become a better life, spiritual life. That is the thing that you are doing here. Especially Buddha mentioned the importance of practicing this spiritual energy. Whatever we do in the name of Buddhism, we purify our mind. Whenever our mind is polluted with negative thoughts, such as greed, anger, and delusion, actually we have no real happiness, because of polluted mind. But here, when you do these activities, you purify your mind from negative thoughts, such as greed, anger, and delusion. At the same time, you practice spiritual energy, generosity, loving kindness, wisdom, and compassion. Then you are very strong mentally, spiritually. Then this spiritual energy you can share with your departed relatives. That is the thing that you are here. Then you can be happy at this very early morning, bringing a lot of things for the Mahasangha. You came to the temple with great devotion in the triple gem, and also you offered dana to the Mahasangha, and also five precepts and practice loving kindness. By the power of all this spiritual energy that you acquired here, may your departed relatives, especially Mrs. Nina Rodney, who passed away last year, receive these merits. And also at the same time, we hope to transfer merits to Mrs. Leelavati, who passed away last week. By the power of all this spiritual energy, may they receive this spiritual energy. May they rejoice with this great merit, and may they enhance their spiritual energy, and finally, may they attain the final bliss of liberation. With that intention, let's share these merits with your departed relatives by පරිසයිතින්ද ගාතා. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්නතුනි, මේ අවස්ථාවේදී කරුණාරත්න මහත්මයා, ධම්මිනෝනා, එවාගෙම කෞෂිනෝනා, චන්ද්‍රිකා නෝනා, ඔබ හැම දෙනා මේ මහා ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් ශාසනික හැඟීමෙන් හිමිදිරි පාන්දරම බොහොම ශ්‍රද්ධාවෙන් මේ දානය පූජා කළේ ඉතාම දැහැමි වූ පියකු වස්තුව විය පැහැදන් කරලා දාන වස්තුවක් සෝදානම් කරගෙන ඇවිදිලා පංචශීලයේ සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන සපිරිකර සංඝගත දක්ෂිනාවක් පැවැත්වීමෙන් පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පින්කම්වල බලයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. වඩ වඩාත්ම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාත් සීල සමාධි ප්‍රඥා කියන නිර්වාණගාමී ප්‍රතිපදා සම්පූර්ණ කරගන්නට ඔබට සියලු ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා. ඔබේ ඥාතිමිතරාදීන්ටත් මේ උතුම් දහමෙන් පිළිසරණ ලබන්නට ප්‍රතිලාභ ලබන්නට ආනිසංස ලබන්නට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. අප හැම දෙනාගේම සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමන් සෝයාසල සේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ස්වාමින් වහන්සේලා නැවත සෙත්ගතා ප්‍රකාශ කරමින් ඔබට ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජති.